තිස්ස මහත්මා සඳෙනවනක් මේ පවුලේ පින්නතුනුත් මේ දින කීපය මේ දින ගණනාව මේ නිවසේ කටින චීවරයේ වඩා හිඳුවාගෙන උදෑසන නැගිටින මොහොතේ ඉඳලා සන්ධ්‍යාව දක්වා මේ වතාවත් සිද්ධ කරනකොට කටින පින්කම ගැනමයි හැමදාම කල්පනා වෙන්නේ. එනිසා බොහෝ පින් සිතුවිලි උපදවා ගන්න මේ කාලය මේ නිවස පන්සලක් වගේ මේ දිනවල තියෙන්නේ. ඉන් අනතුරුව ආයි මේ කටින චීවරය මේ අතුල මහත්මත් අනෝමනවනගේ නිවසට වැඩමවනවා. ඉන් පසුව පින්නතුන් කටින චීවරයේ පූජා කරන දවසේ මහා සංඝරත්නයට ඒ කටින චීවරයේ සංඝසතු කරන පූජා කරන්න ඒ නිවසේ ඉඳලා විහාරස්ථානයට වැඩමවන්න නියමිතව තියෙනවා. ඉතින් මේ කාලේ පුරාම පින්කම් මාලාවක් සිද්ධ වෙන්න සිද්ධ කරන්න බලාපොරොත්තුව එනිසා දැන් ඒ ආශිර්වාද පින්කමේදී මූලිකව පින්වත් ඔබ හැම දෙනාම පංචශීලයේ පිහිටවීම අපේ ගෞරවනීය විසරද ස්වාමීන් වහන්සේ විසින් සිද්ධ කරනවා. ඉන් අනතුරුව බුද්ධ වන්දනාව බුද්ධ පූජාව මේ විසුද්ධි හාමුදුරන් වහන්සේ විසින් සිද්ධ කරනවා ඇති. ඉන් පසුව පින්නතුන්ට කෙරෙන ඒ අනුශාසනාව අපේ ගෞරවනීය ධම්මගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේට සිද්ධ කරන්නට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ අනුශාසනාවෙන් පස්සේ සියලුම ස්වාමීන් වහන්සේලා කරුණාමෙත් සිතින් පිරිත් දේශනා කළා සෙත් පතනවා ආශිර්වාද කරනවා. පින්වත් ඔබ හැම දෙනාටම මේ නිවසට සියලු සෞභාග්‍ය ආශිර්වාද ලැබේවා කියන ආශිර්වාදයෙන් ඒ මහ පිරිත් දේශනාව කරලා සෙත් පතනවා ආශිර්වාද කරනවා. එනිසා දැන් බලමුකොටම පන්සිල් සමාදන් වෙන්න සූදානම් වෙලා කවුරුත් නමස්කාරය කියන්න පන්සිල් සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ තියේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ තියේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ තියේ සංඝං සරණං ගච්ඡාමි තතියං තියේ බුද්ධං සරණං ගච්ඡාමි තතියං තියේ ධම්මං සරණං ගච්ඡාමි තතියං තියේ සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ච පමාදත්තානාවේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. මුලසුනේ වැඩ සිටින අපේ ගෞරවනීය ධම්මගරු පඬිසහන්දරන් වහන්සේතුළු, වැඩමවා වැඩ සිටින සියලු මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ සවස් කාලේ පින්වත් හැම දෙනාම එකතු වෙලා උතුම් පින්කම් මාලාවකට ආරම්භයක් සිද්ධ කරන මොහොතේ මේ වෙලාවේ අපි හැම දිනෙකම බලාපොරොත්තු වෙන්නේ උතුම් සම්බුද්ධ පූජාවන් සිදු කරන්නට. විහාරස්ථානයේ සිට ධාතුන් වහන්සේලා තැන්පත් දාකරණුන් වහන්සේ තමන්ගේ නිවසට බොහෝම ශ්‍රද්ධාවෙන් වැඩමවාගෙන ඇවිල්ලා තැන්පත් කරලා දාකරණුන් වහන්සේ ඉදිරියේ වෙපෙන් උතුම් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම් කරගන්නට යදුණු මල් පහන් සොඳදුන් මාදිය තැන්පත් කරන්නට යෙදුණා. ඒ තැන්පත් කළා වූ සියලු පූජාවන් උතුම් සම්බුදු ගුණ සිහිපත් කරගෙන මේ වෙලාවේ පූජා කරන්නටයි අපි හැම දිනෙකම බලාපොරොත්තු වෙන්නේ. එනිසා මේ මොහොතේ බොහෝම සිහියෙන් විසිරෙන තමන්ගේ හිත මේ මොහොතට අරගෙන බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරගනිමින් ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම අපි හැම දෙනාම ඉතාම ශ්‍රද්ධාවෙන් මේ සියලු පූජාවන් පූජා කරනවා, පූජා වෙත්වා. උතුම් ලෝතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ කරන සියලු පූජාවන්ගේ පුණ්‍ය ශක්තිය ආශිර්වාද බලයෙන් අප හැම දෙනාටම මේ පුණ්‍ය ශක්තිය උතුම් ධර්මාවබෝධය පිණිස හේතු උපකාර වේවා යන ප්‍රාර්ථනාවෙන් අපි කරුත් එක් ප්‍රදාතාවන් කියමින් සම්බුද්ධ පූජාවන් පවත්වමු. සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යා චරණ සම්පන්නෝ අනන්තරෝ පුරිස ධම්මසාරති සත්තානේව මනුස්සානං බුද්ධෝ භගවාති. වන්දාමි චේතියං සම්බං සම්වතානි සුපටිට්ඨිතං සාරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා වන්දගන්ධ ගුණෝපේතං නේතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස. සතායති විනාශ භාවං අදේවාසේතු නොබන්තේ පානියං උපනාමිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම අදේවාසේතු නොබන්තේ ගිලාන පච්චයං නිවන් අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය සතු සතු සතු ගෞරවනීය මහ සංඝරත්න අතරයි සැදවත් වාසනාවන්ත පින්තුනි චිත්ත ගම්ලත් මහත්මාගේ සංදේශවලගේ මේ දවසේහි අද දින ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරන අවස්ථාව අපේ ගෞරවනීය ධම්මපියේ හඳුනා වහන්සේ සඳහන් කරපු විදිහට මේ වර්ෂයේ අප විහාරස්ථානයේ කොවිනා දොස්සනිස් බෝධ විහාරස්ථානයේ ප්‍රධාන පින්කම වන කඨින චීවර පූජාවෙහි ප්‍රධාන දායකත්වයෙන් දක්වන පින්තුන් අතරින් පිරිසක් වන ඔබ අද තමන් වහන්සේට ස්වාමීන් වහන්සේලා වැඩමවාගෙන ඔබටත් මේ නිවසට ආශිර්වාද සලසා ගන්නට බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් ගම්ලත් මහත්මයාටත් සඳෙනෝනටත් බොහොම සතුටට පත් වෙන පුරුම් පින්කම අද දින මේ සිදු කරන්නේ. අද සිදු කරන මේ පින්කම ඒ වගේම මේ 2024 වර්ෂයේ කරන කඨින පින්කම ඔබට ඔබේ ජීවිත කාලය පුරාම හිතලා සතුටට පත් වෙන පුළුවන් මහානීය පින්කමක් මේ සිදු කරන්නේ. පින්තුනේ අපට මෙවැනි පින්කම් සිදු කරන්න ලැබෙන්නේ බුද්ධ ශාසනයක් ලැබිච්ච මොහොතක. සම්මස්සං බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙච්ච සමයක තමයි අපට මේ වගේ උතුම් පින්කම් සිදු කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඒක අපේ ජීවිතය අපලවපු විශාලම භාග්‍යයක් කොට සලකන්නට ඕන. ඉතින් ඔබ මෙලොව ඉපදෙනකොටම වාසනාවන්ත සැදැහැවත් පින්වත් දෙමව්පියන්ගේ දරුවන් විදියට මේ ලෝකෙ ඉපදිලා හොඳ අධ්‍යාපනයක් ලැබලා හොඳ පෞල් පරිසරයක් ලැබලා ඔබේ ජීවිතයේ අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් සාර්ථක කරගන්න ගමන්ම ඔබට ලැබිච්ච වටිනාම දේ මේ බුද්ධෝත්පාද සමය සද්ධර්මය කියන එක නිතර සීමත් කරන්න ඕන. ඉතින් අපේ ජීවිත වඩාත්ම ලස්සන වන්නේ අපේ ජීවිතයේ තියෙන සතුට තෘප්තිය වඩාත්ම වැඩි කරගන්නටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. අප දහමට සමීප වෙන්න වෙන්න අපේ ජීවිතයේ නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සතුට සැනසීම සමගිය දිනු වෙනවා. ඒ අතර අපේ පින කුසලයේ ඉහළටම දියුණු කරගන්න ආකාරයත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ සම්බුදු සසුනේ ශාසන ගමන් මඟ ප්‍රතිපදාව කියලා කියන්නේ හරියට මහා සාගරයේ වෙරළේ පටන් තිගෙන් තික ගැඹුරට යනා වගේ මේ ශාසනයේ ප්‍රතිපත්ති මාලාවත් ඊටම ක්‍රමයෙන් ගැඹුරට යන ධමයක්. අන්‍ය ධම අපට අපේ දැනුමේ ප්‍රමාණයට අපේ වීරියේ ප්‍රමාණයට අපේ ප්‍රඥාවේ ප්‍රමාණයට අපට ධම ප්‍රගුණ කරන්නට ඒ ධමෙන් ප්‍රයෝජන ගන්නට ඒ වගේම ඒ ප්‍රයෝජනයේ ඉහළම ආනිසංසය තමයි අපේ ජීවිතයේ එන්නෙන්නම සතුට දිනු වෙනට ඕන දුක් කරදර දෝමනස්යන් අඩු වෙනට ඕන. ධමයට සමීපුන පමණට අපට බාහිරින් එන්න කරදර අඩු වෙනවා. කරදර භෞතික වශයෙන් සමාජීය වශයෙන් අඩු නොවුනත් ඒ කරදර වලට මුහුණ දීමේ ශක්තිය අපේ දිනු වෙනවා එන්න එන්න. දැන් අපි කියමු කිසියම් බරක් අපි කියමු රාත්තල් 10ක් කියලා. ඒ රාත්තල් 10 පොඩි ළමයෙකුට එනවා ඒ රාත්තල් 10ම වැඩිහිටි කෙනෙකුටත් එන්න පුළුවන්. පොඩි ළමයෙකුට ඒ රාත්තල් 10 ලැබුණොත් යාට ඒක උස්සන්න අමාරු වෙන්නේ නේද? හැබැයි ඒ රාත්තල් 10ෙන්ද ශක්තිමත් කෙනෙකුට ලැබුණොත් යාට ඒක උස්සන්න පුළුවන්. අන්න ඒ වගේම තමයි අපට එන ප්‍රශ්න එක සමාන ප්‍රශ්න තමයි බොහෝ දෙනාට එන්නේ. හැබැයි ඒකට මුහුණ දෙන පුද්ගලයාගේ ශක්තිය අනුව තමයි ඒ පුද්ගලයා කොයිතරම් සාර්ථකද අසාර්ථකද කියලා තීරණය වෙන්නේ. ඒ නිසා අපට බාහිරින් කොච්චර කරදර කම්කටොළු ආවත් අප මානසික ශක්තිමත් නම් අපේ පිටින් දියුණු නම් ආධ්‍යාත්මික වශයෙන් පෝෂක් නම් අපට ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ උන්වහන්සේගේ සමස්ත ධර්මයම කියලා කියන්නේ මෙන්න මේ ගැටළු වලට මුහුණ දීමේ ශක්තිය ඇති කරගැනීම. ඔබ අහලති බුදුරජාණන් වහන්සේගේ කාලේ බන්දුල මල්ලිකාම ගැන. බන්දුල මල්ලිකාම ගැන බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්ගේ කාලේ හිටියේ. ඇයගේ ස්වාමි පුරුෂයා බන්දුල සේනාධිපතියා. එකලෙ හිටියේ ඉතාම දක්ෂම යුද සේනාවේ තමයි බන්දුල සේනාධිපති කියලා කියන්නේ. ඔහු කොච්චර හැකියාවක් තියෙද කිව්වොතින් ඔහු සටනට ගිහිල්ලා සතුරන් එක්ක සටන් කරනකොට සතුරු අරගෙන එනවා ඉතාම කෙලින් තියෙන පාරකට. ඒ සතුරු ටික ඔක්කොම එක පාරකට කොහොම හරි ඔහු රැගෙන ඇවිල්ලා එක ඊතලෙන් සතුරන් 500කට විදින තරම් දක්ෂතාවයක් උඩ තිබුණා. ඉතාම ශක්තිමත් තීරය දැඩි වේගින් ගෙදලා අර සතුරන් 500ම එක විට ජීවිතක්ෂයට පත් කරන්න පුළුවන් ශක්තියක් තිබෙන කෙනෙක් බඳුල සේනාධිපති කියලා කියන්නේ. ඒ සේනාධිපතියගේ ස්වාමී දියණිය තමයි බඳුල මණිකාව කියලා කියන්නේ. මේ බඳුල මණිකාව දිනක් ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරමින් හිටියා. ඒ පූජා කරන වෙලාවේදී එක්තරා සේවකයෙක් එතුමියට පණිවිඩයක් ලියුමක් ගෙනල්ලා දුන්නා. මොකද්ද මේ ලියුමේ තියෙන්නේ? මේ ලියුමේ තියෙනවා යුද්ධයකට ගිහිල්ලා අර බඳුල සේනාධිපතියත් ඇයට හිටිය දරුවන් ටික ඔක්කොම ඒ යුද බිමේදී ජීවිතක්ෂයටපත් වුණා කියන කාරණය. අන්නේ ලියුමත් ඇයි කියවමින් ඒ ලියුම නවල ඉනේ තියාගෙන ස්වාමීන් වහන්සේට සුබුරු දිනට දානය පූජා කළා. ඔව් මේ තරම් ශක්තියක් ඇයට ලැබුණේ මේ ධර්මය තුළින්. ඒ නිසා අපට අපේ ජීවිතවල විවිධ විදිහේ ජීවිත අභියෝග කරදර සම්මත වෙන්න පුළුවන්. අන්නේ සියල්ලම හමු වෙ නොසිලී ඉන්න පුළුවන් විදිහේ ශක්තියක් තමයි අපට ධර්මය ලබා දෙන්නේ. අන්නේ ධම්මගයේදී අපි මේ ධම්ම ආරම්භ කරන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා තමයි මේ ධම්ම ආරම්භ කරන්නේ. මෙන්න මෙතන මේ ධම්ම ආරම්භ කරාට පස්සේ අපිට මොන ගහන මේ ලෝකයේ තියෙන වටිනාම රත්නයන් ටික. ඒ තමයි බුද්ධ ධම්ම සංඝ කියන තේරුවන අපිට මොන ගහනවා. අන්නේ මොන ගහන සංගම අපි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා මේ තෙරුවන් සරණ අපි තුන් වතාවක් යනවා. එතකොට අපට දවසට වැඩිපුරම මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කරපු ධර්මය. ඒ ධර්මය බුද්ධ රත්නයේ සරණ ගියපු සරත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා තමයි අපට දවසට වැඩිපුරම වාරයක් මතක් වෙන්නේ. මෙන්න මේ තෙරුවන් ඇසුරු කරනකොටම අපට ඊළඟට මේ ධර්ම ප්‍රතිපදාව මුණ ගැහෙනවා. මොකක්ද ඒ ධර්ම ප්‍රතිපදාව? අපි තිසරණ සමාදනු ගමම ඊට පස්සේ මොකද කරන්නේ? අපි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ වගේ අපි පංචශීල සමාදන් වෙනවා. අපට තෙරුවන් ලැබිච්ච ගමම්ම ඒ තෙරුවන්ට ළඟා වෙනකොටම අපට තේරෙනවා අපේ ගෘහස්ථ ජීවිතය සාර්ථක කරගන්නන් ප්‍රධානතම ප්‍රතිපදාව තමයි නිත්‍ය සීලය වෙන පංචශීලය කියන කාරණය. අන්නේ පංචශීලය තමගේ ජීවිතයේ දිනචරියාව වඩපත් කරගන්නවා. ඒක අපේ ජීවිතයේ පහසුවක් වෙනවා. සමහර විට කෙනෙකුට පංචශීල රකින්න මොළේදී අමාරුවක් වගේ දැනෙනවා. හැබැයි කාලයක් ගියාට පස්සේ අපිට පංචශීලයේ රකින්න නෙවෙයි අමාරුව. පංචශීලයේ කඩ කරන්නයි අමාරු. එයි අපිට පංචශීල එකක් හරි කඩ වුණොත් අපිට කරදර වැඩි වෙනවා. ඒ නිසා අපි හොඳට දන්නවා අපිට තියෙන සුරක්ෂිතතාවය තමයි අපට තියෙන සැබෑම ලයිෆ් ඉන්ෂුරන්ස් එක තමයි පංචශීල ආරක්ෂා කරගන්න. බලන්න පින්නතුනේ පංචශීලෙන් එකක් හරි කඩ වුණොත් මොකද වෙන්නේ? අපි නවතින්නේ කොහෙද? ඔව් නවතින තැන දන්නවනේ නේ. ඔව් මහා උළු ගෙදර ගිහිල්ලා තමයි නවතින්නේ. ඒ තරම්ම අනතුරක් පින්නතුනේ අපට මේ පංචශීලේ කඩවීමෙන් සිද්ධ වෙනවා. අන්නේ වගේම මේ පංචශීලේ කඩවීමෙන් ඇතැමිට අපේ ගෙදර තියෙන සමගිය නැති වෙනවා. සතුට නැති වෙනවා. ඔවුන්ට තියෙන ගෞරවය නැති වෙනවා. මෙන්න මේ නිසා අපි ජීවිතේහි අපේ දිනචරියාව සියල්ලක්ම සකස් කරගන්නේ මෙන්න මේ පංචශීලයේ කාරණා ටිකත් එක්ක. අන්නේ පංචශීල රකිනවත් එක්කම අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. ගෙදර දොරේ කරදර කම් කටළු අඩු වෙනවා. ඒත් එක්කම අපි තවකා දහමට නැඹුරු වෙනවා. අන්නේ නැඹුරු වෙනකොට අපි බලනවා තවත් මීට වඩා ගැඹුරු දෙයක් අපිට තියේද අපේ මානසික සුවය ලබා ගන්න කියලා. අපිට පොඩි හෝ කෙලෙසක් හිතගෙනකොට අපි දන්නවා මගේ හිත දැන් කෙලෙස් වෙනවා, මම මේ ටික පාලනය කරගන්න ඕනේ කියලා. අන්න එතකොට අපට සමත අරමුණ භාවනා කමඨහනක් වුණේ වෙනවා. ඒ තමයි බුද්ධ ඥානසති භාවනාව, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති. මෙන්න මේ හැය මොනගේ වෙනවා. අපට දවසට වැඩිපුර මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මය, සංඝ රත්නය, අපි රකින සීලය, අපි දන් දෙන විදිය සහ මේ පින්කම් කරලා දිව්‍ය ලෝකවල ඉන්න, බ්‍රහ්ම ලෝකවල ඉන්න ඒ පින් ඇති අය තමයි අපට දින සතා මතක් වෙන්නේ. එතකොට මේවා භාවනා කමඨහන විදිහට දක්වන්නේ. එතකොට අපේ සතුට වර්ධනය වෙන අවස්ථාවක් තමයි මෙන්න මේක. අපි බොහෝ විට සතුට ලබන්නේ භෞතික දේවල් වලින්. අපි කරන රැකියාවෙන්, අපි ලබන මුදලින්, යාන වාහන වලින්, දවසට වැඩිපුර පැය ගාණක් වැඩ කරලා, නැත්නම් සතියේ වැඩිපුර පැය ගාණක් වැඩ කරලා තමයි අපි මුලින් සතුටුනේ. අපි ඒවත් ගන්න ගමන් අපට ඊට වඩා සතුට රැඳෙන තැනක් මෙන්න මෙතන. දවසට විනාඩියක් බුද්ධ අනුස්සතිය වඩන්න පුළුවන් නම්, එක විනාඩියක් ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය වඩන්න පුළුවන් නම් මෙන්න මේකත් එක්කම එන්න එන්න ජීවිතයේ සතුට වැඩි වෙනවා. මෙන්න මෙතෙන්ට එනකොට තමයි පිනුත් වෙන අපේ ජීවිතයේ අර්ථය තේරෙන ගන්නේ. මෙතෙන්ට එනකම් පිනුතුනි අපි ජීවත් වෙන රැකියාව කරන්න. මෙතෙන්ට එනකම් අපි ජීවත් වෙන රැකියාව කරන්න. නමුත් මෙතෙන්ට ආවට පස්සේ මොකද? අපි රැකියාව කරන්නේ ජීවත් වෙන. එතකොට රැකියාව හොඳට කරන නොකරන්නේ. නමුත් මේ රැකියාවට තමන්ගේ ජීවිතයේ අපි දිය වෙලා යන දෙන්නේ නැහැ. අපේ සමාජයේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ රැකියාව කරන්. නමුත් වෙනතුනි මෙච්චර සුගතියකට අපි එන්නේ රැකියාව කරන්නේ නෙවෙයි. අපි ජීවිතයට එන්නේ රැකියාව කරන්නේ නෙවෙයි. අපි ජීවත් වීම සඳහා රැකියාව කරන්නේ. ඒ දෙක ඔබට තේරෙනවද දන්නේ? පස්සේ හරි කට්ටියක කතා කරලා බලන්න ඒ කාරණේ. කියපු කාරණේ සාකච්ඡා කරලා බලන්න. අපි ජීවත් වෙන රැකියාව කරන්නද? රැකියාව කරන්නේ ජීවත් වෙනද කියන එක බලන්න. මෙන්න මෙතනින් තමන්ට තේරෙනවා ජීවිතයේ තමන් අර්ථයක් ගන්න ඕන කියලා. අන්න එතෙන්දී අපි ප්‍රමුඛත්වය දෙන අපේ මානසික සුවයට, අන්නේ මානසික සුවය හිතේ තියාගෙන තමයි අපි වැඩ කරන්නේ. හැබැයි එකෙන් කියන්නේ දවසට ඔබ වැඩ කරන පෑය ගන්න අඩු කරනවා කියලා කියන්නේ නැහැ. ඇත්තමනේ මීටත් වෙන පෑය ගන්න වැඩ කරන්න පුළුවන්. කොච්චර පෑය ගන්නක් තමයි රැකියාව කරනද කියන එකේ ගැටලුව. ඒ රැකියාව කරද්දී අපේ මනසින් මෙන්න මේ කරුණු ටිකක් එක්ක අපි ජීවත් වෙන්නට ඕන. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන, පංචශීලය, ඔබ පූජා කරන දාණය, දෙවියන්ගේ ගුණ මෙන්න මේවා අපි සීකරන්න ඕන. මෙන්න මේ අවබෝධයක් එක්ක අපි ඉන්නකොට මීටත් වඩා ඉහළ තැනකට අපි එනවා. සම්මාදිට්ඨිය ලබාගෙන ඒ තමයි අපට මුණ ගැහෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. ඔව් මෙන්න මේ කාරණාට තමයි ඊට පස්සේ අපේ ජීවිතේ පියවර බවට පත් වෙන්නේ. අපි තියෙන හැම පියවරක්ම සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව වායාම සති සමාධි. අපි රැකියාවක් කරනවා නම් ඒ රැකියාව සම්මා ආජීවය. අපි වචනයක් කතා කරනවා නම් ඒ වචනේ සම්මා වාචාව. අපි කයින් දෙයක් කරනවා නම් ඒක සම්මා කම්මන්තය. අපි උත්සාහයක් කරනවා නම් ඒක සම්මා වායාමය. අපේ හිතේ සංකල්පනාවක් ඇති වෙනවා නම් ඒක එක්ක පරිත්‍යාගය, එක්ක මෛත්‍රිය, සම්මා සංකප්පය. අපිට නුවණක් තියෙනවා නම් ඒක සම්මා දිට්ඨිය. අපි හිත එකඟ කරනවා නම් ඒක සම්මා සතිය. අපි හිත සමාධිමත් කරනවා නම් අන්න ඒක සම්මා සමාධිය වෙනවා. පින්වතුනි මෙන්න මේ ටික තමයි අපේ ජීවිතයේ ප්‍රධානතම කාරණා බවට පත් වෙනවා. මෙන්න මේ දෙක තමන්ගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. තමන් ඉන්න කාමරය, තමන්ගේ නිවස, තමන්ගේ ඉඩම සියලුම තැන මෙන්න මේ කරුණ ටිකත් එක්ක එකෙන් පිරීලා තියෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන මේ පංචශීලයේ ආරක්ෂණික මාර්ගය තමයි තමන්ගේ වටේම තියෙන පිරිවැල බවට පත් වෙනවා. තමන් වැඩට ගියත්, කඩේ වැඩ කරත්, කෙනෙක් ඇසුරු කරත් ගුවන් යානික ගියත් කොතන ගියත් තමන්ට නෙට් එකක් වගේ දැලක් වගේ මෙන්න මේ ටික තමයි තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය වඩපත් වෙන්නේ. එතකොට තමන්ගේ හිත මුල් වෙලා කරන්නේ හැම දෙයක්ම පිනට බරව කුසලයට පින් වැඩෙන විදියට දිනෙන් දින සතුට වැඩි වෙන විදියට අපි මේ දේ කරනවා. මේ ආනිසංසය විදියට පින්නතුනි අපේ ජීවිතයේ බාහිරින් එන තින කරදරම් ගොඩක් අඩු වෙනවා. හොඳ කල්‍යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. අපි ආරම්භ කරන වැඩ සාර්ථක වෙනවා. ලෙඩ දුක ආදී අඩු වෙනවා. සතුරන්ගේ කරදර අඩු වෙනවා. වැරදි නරක මිත්‍රයන් ගැසුර ටිකෙන් ටික අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි. අපි දිනෙන් දින වයසට යනවත් එක්කම අපට ශාරීරික දුර්වලතා එන්න පුළුවන්. ලෙඩ දුක් එන්න පුළුවන්. නමුත් ඒ දේවල්ට වඩා අපට අපේ මේ මානසික සුවේ ඉහළම තැනක අපි තියෙනවා. අන්න ඒකෙත් මේ ආරණ්‍ය මාර්ගයේ ඉහළම කාරණේ තමයි සම්මා සති කියලා කියන්නේ. මයින්ඩ්ෆුල්නස් එක. නිතරම තමන්ගේ හිත ගැන තමන් හොඳට සැලකිල්ලෙන් ඉන්නේ. හිත හොඳට ආරක්ෂා කරනවා. වෙනත් අපි බාහිර රූපයක් පේනකොට බාහිර රූපය තුළ තමයි අපේ හිත බැසගෙන තියෙන්නේ. දැන් මේ පුතා සෙල්ලම් කරනකොට අපිට අපේ හිත පුතාගේ තුළ බැසගෙන තියුණොත් අපේ හිත ඇතැමිට කම්පාවටපත් වෙනවා. නමුත් අපි බලන්න මේ පුතා සෙල්ලම් කරනකොට අපේ හිතේ මොකද වෙන්නේ කියලා. එතකොට අපේ හිත පැත්තෙන් අපි අවධානය හිටියොත් පුතා සෙල්ලම් කරා කියන අපි කම්පා වෙන්නේ. අපි දන්නවා ඒ කුඩා දරුවා ඒ කුඩා කාලෙම තමයි ලොකු වෙනකොට ඒව හරියනවා. එතකොට අපි යාගේ දරසුරතල් බලලා අපි අපේ පැත්තෙන් මානසික රැකවරණයක් අපි දාගන්නවා. ඉතින් මේ වගේ පිනතුණි හැම තැනදීම තමා නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ හිත ආරක්ෂා කරගන්න. තමන්ගේ ජීවිතේ ලැබිච්ච වටිනාම දේ තමයි අපේ හිත. අන්නේ හිත නිතරම අපි ආරක්ෂා කරගන්න ඕන ලස්සන මනක් වගේ මැණිකක් වගේ අපි අපේ හිත රැක ගන්න ඕන. අපි බොහෝ විට මැණිකක් වගේ දරුවනේ ආරක්ෂා කරන්නේ නැහැ නේද? මැණිකක් වගේ නෝන මහත්ය ආරෙදිමනේ ආරක්ෂා කරන්නේ. ඇත්තෙන් දින මැණිකක් වගේ ආරක්ෂා කරගන්න ඕන අපේ හිත. අපේ හිත අපි මැණිකක් වගේ ආරක්ෂා කරගත්තා නම් අපි ලෝකේ ඔක්කොමය මැනිකක් වගේ ආරක්ෂා කරගත් වගේ තමයි. ඇයි කාටවත් බනින්නේ නැහැ, කාටවත් දොස් කියන්නේ නැහැ, කවුරුවත් විවේචන කරන්න යන්නේ නැහැ. තමන්ගේම හිත ලස්සන කරගන්නකොට මේ මුළු ලෝකය ලස්සන ලෝකයක් බවට පත් වෙනවා. ඉතින් වෙනුවෙන් මෙන්න මේ දහම් මඟ අපි යනවා කියන්නේ අපේ ජීවිතේ එන්න එන්නම අප සුගතියට සමීප වෙනවා, එන්න එන්නම අපි නිවනට සමීප වෙනවා, අපේ ජීවිතේ සාර්ථක වෙනවා. ඉතින් ඔබ මේ දෑතින් පූජා කරන මේ චීවරය මේක සරල දෙයක් නෙවෙයි පිනතුනි. මේ චීවරය කියලා කියන්නේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙන් සෝභමාන කළ ඒ සරුවත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලායි සංකේපවත් කරන්නේ. සම්බුද්ධ ශාසනයට ඇතුළත් වුණු මේ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේට තිබෙන සියලුම සම්පත් අත්හැරලා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් මේ ගෞතම සම්බුද්ධ ශාසනයට සිය ජීවිත දුසුම පූජා කළා. සරුවත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා ඉතාම විද්වත් දැනුගත් අය, ධනවත් අය, බ්‍රාහ්මණ කුලය අය ඒ සියල්ලක් මාත් කරලා පැවිදුණා. ඔබ හරටේ නන්දහාමුදුරුව, කිම්බිල, බබු, දේවදත්ත ස්වාමීන් වහන්සේලා, රාජ කුමාරවරු ඒ සියල්ලක් මාස්තරල මහණුනා. රට්ටපාල කියලා කුමාරයෙක් හිටියා. මහා ධනවත් සිටුවරෙක් හිටියේ එකම පුතා. ඒ සියලුම සම්පත් අත්තරල මහණුනා. අන්න ඒ වගේ තමන්ට තිබිච්ච සියලුම දේ අත්හැරලා සිය ආධ්‍යාත්මික දියුණුව සඳහා සිය ජීවිත කුසම උදකලා වූ ඒ අතීතයේ වැඩ සිටිය ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දෙවියන් තමයි ඔබ මේ චීවරය පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. අන්නේ ස්වාමීන් වහන්සේලා තමයි වසර 2500ක් මේ දහම රැකගෙන ඇවිල්ලා අපට දායාද කළේ. බලන්න පින්තුනි, අපේ ජීවිත කාලය අපි කවදාකවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් නොදැක්කනම් අපේ ජීවිතය කොහොම වෙන්න තිබද? අපි ජීවිත කාලේ කවදාවත් බණපදයක් නොඇහුවනම්, ධර්ම ග්‍රන්ථයක්, පොතපතක්, ත්‍රිපිටක ග්‍රන්ථයක් ඇසුරු නොකරනම් අපේ ජීවිතය කොහොම වෙන්න තිබද? ඉතින් අන්න ඒ ධර්මය අද ඉන්න අපට දෙන්නට බුදුරජාණන් වහන්සේ පිරුණ පාප දවස් ඉඳලා වසර 2567 එක දිගට මේ ස්වාමීන් වහන්සේලා මේ සද්ධර්මය රැකගෙන ආවා. විවිධ දේශගුණික විපර්යාස, විවිධ රටවල වාසය කරමින්, විවිධ රජවරුන්ගේ පාලන යටතේ, විවිධ දුෂ්කරතා මැද්දේ සාමායික විපත් ආදියට මුහුණ දෙමින් මේ ධර්ම වෙනුවෙන් සිය ජීවිතයම කැප කරලා මේ ගත වුණු සියවස් 25 30 ඒ ස්වාමීන් වහන්සේලා කළා වූ කැපවීම නිසායි අද අපට මේ සද්ධර්මය ලැබුණේ. අනේ සද්ධර්මය අපට දායාද කළා වූ ඒ සියලුම ස්වාමීන් වහන්සේලාගේ ගුණයට කරන ගුණ පූජාවක් විදියට, උන්වහන්සේලාගේ සේවයට කරන කෘතඥතාවයක් විදියට සැලකලා තමයි අප මේ සියලුම පූජාන් සිද කරන්නේ. ඉතින් ඒ සිතුවිල්ල ඇති කරගන්න මේ වසරේ මේ සිල කරා වූ පූජාව ඔබේ ගහස්ථානයේ ස්වාමීන් වහන්සේලා 8 9 වසත්වාගෙන මේ කරන මහනීය පින්කම මම හිතන්නේ ශ්‍රී ලංකාවේදීවත් මේ වගේ පින්කමක් අපට කරන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. එක විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා 8 9 වැඩ ඉන්නවා කියලා කියන්නේ මේ වගේ රටක ඔබට ලොකු භාග්‍යයක්. ඒ නිසා ඒකෙන් ඔබේ පිනමයිස්මතු වෙන්නේ. ඒ නිසා ඔබේ තියෙන කුසලයේ නිසා, පින්වන්තකම නිසා මේ උතුම් පින්කමක් ඔබට සිද කරගන්න ලැබුණා කියන හැඟීම ඇති කරගන්න. ඒ නිසා ජීවිත කාලයේ පුරාම සිද කළා වූ පින්කම් වලට මේ වර්ෂයේ ඔබ කරන මේ කඩින කීවර පූජාවත් එකතු වෙනවා. ඒ උතුම් පින්කම හේතුවෙන් මේ කුඩා පුතා ඇතුළු ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නියේ ඉර ජීවනයේ සැලසේවා. දින දින ඔබේ ජීවිතේ සතුට සැනසීම දිනු වේවා. සසර ගමන සුවපත් ප්‍රාර්ථනා කුලව උතුම් නිවන් සුවය සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සම්මත සම්මා සම්බුද්ධෝ ජරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තදේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්ඛතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ වකාලිකෝ හි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතං වෝ විඤ්ඤෝ හිති සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ අතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සති ඒතේන සච්ච වජ්ජේන සත්ති තෝතු සම්මදාය ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනංසතු ජය මංගලං ඒවං මේ සුතං ඒකං සමයං භගවා සවත්තියං විහරති ජේතවනී අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ පඤ්ඤතර දේවතා අභික්ඛන්තාය රන්තියා අභික්ඛන්ත වන්නා කේවල කම්පඤ්ජේත වනං ඕභාසෙන්වායේන භගවාසේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙන් ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං පිතාකෝසා දේවතා බලවන්තං දාතාය අජ්ජවාසී බහූ දේවා මනුස්සාච මංගලානි අකින් යොං ආසංකමාන සත්තානං රෝහි මංගල මුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල පතිරෝපදේශවාසාච පුන්වේත පත පුඤ්ඤතා අන්ත සම්මා පනිදිච ඒතං මංගල මුන්ද මං ගාහු සච්ඡං ච සිම්පං ච විනයෝ ච සුසිග්ගේතෝ සුභාසිතා ච ආවචා ඒ Thank you. ඊසුචින් සමාධිමාන කරිකඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විච්ඡති ඉදම්පි ධම්මේ රතනං පනීතං හේතේන සච්චේන සෝන්ති හෝතු යේ පුංගලාත්ත සතං පසන්තා සන්තාරිය ප්‍රාණි යෝගානි හොන්ති ත්වේ දක්ඛිනෙයා සුගතස්ස සවකායේ සොලින්නානි මහප්පලානි ඉදං පි සංඝේ රතනං පනීතං හේතේන සච්චේන සුවන්ති හෝතු යේ සුම්පයන්තෝ මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාතනං අමතං නිගෛර ලද්දා මුදා නිම්බුතිම් පුඤ්ඤමානා ඉදං පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පඨමින් ඒතේන සත්‍ය Thank you. ධම්මායුසායක කොන්ද මනෝරක්කේ ඒවං පි සම්බෝතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සම්බෝකස්මි මාන සම්භාවයේ අපරිමාණං සමූහයාගේ ආශිර්වාදයේ තිස්ස මහත්මයා වගේම සම්දෙනෝනා ඒවගේ මේ දරුවන් හැම දෙනාටම මේ සනාකර්මෑනියෝ ඇතුළු දරුවන් කාටත් පොදුවෙ සියලු දෙනාටම දෙවියන්ගේ ධාර්මික රැකවරණය සලසා දෙත්වා. මේ නිවසට එකතු වෙච්ච මේ පින්කමට එකතුණු පින්වත් ඔබටත් ඔබ කරන රැකියා ව්‍යාපාර ආදී කටයුතු වලදී දෙවියන්ගේ ආශිර්වාදයේ සලසා දෙත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් පසක් කරගනිත්වා කියන අදහස ඇතිව දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඉත්තාවතා ච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතා ච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්ප්‍රදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. තිස්ස ගම්ලත් මහත්මාගේ නමින් පරලෝසපත් වන මව දෙමව්පිය ආදී අන්තාක් ඥාතීන් වෙතොත් ඒ හැමත්, ඒ වගේම සඳේනෝන ඒ සහෝදරියන් හැම දෙනාම නමින් පරලෝසපත් වන ඒ මව දෙමව්පිය ආදී සියලු ඥාතීන්, ඒ වගේම ඥානිනානායක කර්මෑනියෝ ඒ නමින් පරලෝසපත් වුණා වූ මව දෙමව්පිය ආදී සියලුම ඥාතීන් පොදුයෝග අපි හැම දෙනා නමින් මියගිය පින් බලාපොරොත්තු වන යම්තා ඥාතීන් වෙතුත් ඒ සියලු දෙනාම මේ පින් අනුමෝදන් දෙත්වා සංසාර ගමන සුවපත් කර ගනිත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහස ඇතිව මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දැයි මේ හැම ආකාරයෙන්ම පහල කළා උදාර පින් බලයෙන් පින්වත් ඔබ හැම දෙනාටම නිදුක් භව වේවා, නිරෝගී භව වේවා, දිගාසිරි සම්පත්තිය සැලසේවා, කායික මානසික සුවපත් බව වේවා. මේ සියලුම පින්කම් ඔබ අපි කාටත් උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු හොඳයි. උමෙත ගන්න අභිවාදනය සීලස නිච්ඡං බුද්ධාපචායිනෝ සත්තාරෝ ධම්මා වජ්ජන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති නිනාතේ සමිජ්ජතු. සම්පුඤ්ඤ කිත්තං අනුත්තරං සුල්ලබේන මයාවද්දං බුද්ධ පුත්තං නමෝ මහං සුපත්ති සසති.